සාම්ප්‍රදායික සිදුවන වෙසක් උත්සවය මෙවර උතුරේ සංවිධානය කරලා තියෙනවා. එතෙන්දී ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම්, හින්දු සහ බෞද්ධ සීලම නායක එකතු වෙලා තමයි එම උත්සවය පවත්වන්නේ. ඒ අනුව අන්තර් ආගමික සංවිධානයේ ඉන්නවා. මේ අයගේ එක්කාසු වීමෙන් අපි ඒ සංවිධානය කරනවා. අම්දුරු ත්‍යානි පූජ්‍යකත්වයට කුරුක්කල්තුමාලා, මෞලවිතුමාලා මේ අයගේ එක්කාසු වීමෙන් අපි ඒ සංවිධානය කරනවා. උතුරේ දුරයප්පා ක්‍රීඩාංගණයේ සිට නාග විහාරය දක්වා වෙසක් කලාපයක් සංවිධානය කරලා තියෙනවා. මේනි ක්‍රියාවලියක් කරන්න බෑ අර සීල දෙනාගේම සහයෝගය නැතුව.